10.1.1.7 Sāriputta suttaṃ savattiyaṃ Atako āyasmā ānanda Enāyasmā Sāriputta tenupasaṅkhami Upasaṅkhamitvā āyasmatā Sāriputtena saddhiṃ sammodi Sammodaniyaṃ kathaṃ sāraniyaṃ viti sāretvā Ekamantaṃ nisīdi Ekamantaṃ nisinno kho āyasmā ānanda āyasmantaṃ sāriputtaṃ etadavocha Siyānukho ābhuso Sāriputta bhikkhuno Tathārūpo samādhipaṭilābho Yathāneva paṭaviyaṃ paṭavi saññīyassa Na āpasmiṃ āpo saññīyassa Na tejasmiṃ tejo saññīyassa Na vāyasmiṃ vāyo saññīyassa Na ākāsānaṃ cāyatane ākāsānaṃ cāyatana saññīyassa Na viññānaṃ cāyatane viññānaṃ cāyatana saññīyassa Na ākiñcaññāyatane ākiñcaññāyatana saññīyassa Na neva saññānā saññāyatane neva saññānā saññāyatana saññīyassa Na idhaloke idhaloka saññīyassa Na paraloke paraloka saññīyassa Sannyīca pana assāti Siyā āvaso ānanda bhikkhuno Tathārūpo samādhi paṭilābho Yathāneva paṭaviyaṃ paṭavi saññīyassa Peyāla Na paraloke paraloka saññīyassa Sannyīca pana assāti Yathā kathaṃ panāvaso Sāriputta Siyā bhikkhuno Tathārūpo samādhi paṭilābho Yathāneva paṭaviyaṃ paṭavi saññīyassa Peyāla Na paraloke paraloka saññīyassa Sannyīca pana assāti Ekamidāhaṃ āvaso ānanda samayaṃ Idheva sāvattiyaṃ viharāmi andhavanasmiṃ Tathāhaṃ tathārūpaṃ samādhiṃ samāpajjiṃ Yathāneva paṭaviyaṃ paṭavi saññīyassaṃ Na āpasmiṃ āpo saññīyassaṃ Na tejasmiṃ tejo saññīyassaṃ Na vāyasmiṃ vāyo saññīyassaṃ Na ākāsānaṃ cāyatane ākāsānaṃ cāyatana saññīyassaṃ Na viññānaṃ cāyatane viññānaṃ cāyatana saññīyassaṃ Na ākiñcaññāyatane ākiñcaññāyatana saññīyassaṃ නනේව සංඥානා සංඥායතනේ නේව සංඥානා සංඥායතන සංඥී අහෝසින් නයිධලෝකේ ඉධලෝක සංඥී අහෝසින් න පරලෝකේ පරලෝක සංඥී අහෝසින්ති කිං සංඥී පනායස්මා සාරිපුත්තෝ තස්මින් සමයේ අහෝසීති භව නිරෝධ නිබ්බානන්ති කෝමේ ආවසෝ අඤ්ඤාව සංඤා උප්පජ්ජති අඤ්ඤාව සංඤා නිරුද්ධති සේයථාපි ආවසෝ සකලිකංගිස්ස ජායමානස්ස අඤ්ඤාව අඤ්චේ උප්පජ්ජති අඤ්ඤාව අඤ්චි නිරුද්ධති ඒවමේව කෝමේ ආවසෝ භව නිරෝධෝ නිබ්බානං භව නිරෝධෝ නිබ්බානන්ති අඤ්ඤාව සංඤා උප්පජ්ජති අඤ්ඤාව සංඤා නිරුද්ධති භව නිරෝධෝ නිබ්බානන්ති සංඤී ච පනාහං ආවසෝ තස්මින් සමයේ අහෝසින්ති